ready now to receive the word. අපි ලැහැස්තිද මේ වචනය ලබා ගන්න මේ උදෑසන? You know what I'm going to share today is going to really radically change your life, the way you think everything. මේ උදෑසන මම බෙදා ගන්න වචනය කරන කොටගෙන ඔබ සිතන ආකාරය සම්පූර්ණයෙන්ම ඔබගේ ජීවිතයේ මුළුමනින්ම වෙනස් වීමක් සිදු වෙනවා. We're going to look at John chapter 10 verse 10 and I want to look at the amplified version of the Bible. Amplified පරිවර්තනය අපි බලමු යොහන් 10:10. John chapter 10 verse 10 which is a scripture we all know very well. අපි හොඳටම දන්න බයිබල් පදයක්. Amplified version it says that thief comes only to in order to steal, kill and destroy. Now look, Jesus is saying, I came that they may have and enjoy life. Amen. Sora enne sorakam karannatat marannatat vinasha karannatat pamanakya ma aave onta. Translate this. Yeah. Jeevanaya labena pinisat jeevitaya bukti vindina pinisatya. That they may have and enjoy life. Onta තිබෙන පිණිසත් ඒ දේ ඔවුන් භුක්ති විඳින නැත්නම් රස විඳින ප්‍රීතිමත් වෙන පිණිසත්. You know this is what Jesus came. මේ නිසා තමයි යේසුස් වහන්සේ පැමිණියේ. Jesus came so that we will have and we will enjoy. Hallelujah. යේසුස් වහන්සේ පැමිණියේ අපට තිබෙන පිණිසත් ඒ දේ අපි භුක්ති විඳින පිණිසත්. He wants us to have and he wants to enjoy what we have. උන්වහන්සේගේ කැමැත්ත අපිට තිබෙන පිණිසත් අපි ඒ දේ භුක්ති විඳින පිණිසත්ය. He wants us to have. He wants us to enjoy what we have. He wants us to be happy. Hallelujah. Unwahansege kematta api satuten preethiyen sitim apita tibena de tula truptiyata paminima. You know many times when you think of religion and this and that we think oh God wants us to be like this, you know, struggling, you know, do everything what we do. But God wants us to have and to enjoy. Amen. Api bohoma avasthavan wala hitenawa deviyan wahansege kematta api jeevithe පොරබදමින් දුකින් ජීවත් වෙන්න කියලා නමුත් දෙවියන් වහන්සේගේ කැමැත්ත අපිට සියලු දේ ඇතිව ඒ තුල ප්‍රීතියෙන් ජීවත් වීමයි. The Bible says that the earth is the Lord. මේ ලෝකයේ වහන්සේගේ ඒ තුල ඇති සියලුම දේ දෙවියන් වහන්සේගේ කියලා බයිබලයේ සඳහන් වෙනවා. The earth, the world that we are living in is full of the goodness of God. මේ අපි ජීවත් වෙන ලෝකයේ දෙවියන් වහන්සේගේ යහපත් කමින් පූර්ණව තිබෙනවා. And it is time for us to enjoy every good thing that God has for us. දෙවියන් වහන්සේ තුල ඇති සියලුම යහපත් දේ භුක්ති විඳින්න අපිට කාලය පැමිණලා තිබෙනවා. Say God has good things for me. Hallelujah. කියන්න දෙවියන් වහන්සේ තුල මට යහපත් දේ තිබෙනවා. Come on, say God has good things for me. සබාව කියන්න දෙවියන් වහන්සේ තුල මට යහපත් දේ තිබේ. And I want to enjoy every good thing that God has for me. දෙවියන් වහන්සේ තුල ඇති සියලු යහපත් දේ භුක්ති විඳීමට මම ලැහැස්ති. Now this is a choice that you make. මේක අපි තීරණයක් ගන්න අවශ්‍යයි. Your happiness doesn't depend on what is happening around you. අපේ ප්‍රීතිය තීරණය වන්නේ අපි අවට සිදුවන දේ අනුව නෙවෙයි. No one is responsible to make you happy. කවුරුවත් වගකීම ගන්න නැහැ ඔබව සතුටු කරන්න. Did you hear that? You are responsible to be happy and to enjoy your life. ඔබ වගකීම ගන්න අවශ්‍යයි ඔබගේ ජීවිතය ප්‍රීතියෙන් භුක්ති විඳින්න. ආමේන්. You have to make a choice. I'm going to have a good day. I'm going to have a great day. ඔබ තීරණයක් ගන්න අවශ්‍යයි මම යහපත් ප්‍රීතිමත් දවසක් ගත කරනවා කියලා. You know, do you know that you could have a bad day just by having a bad thought in the morning? ඔබට නරක නැත්තම් අයහපත් දවසක් ඇති වෙන්න පුළුවන්. කුඩා නරක සිතුවිල්ලක් ඔබේ සිතේ තබා ගැනීමෙන් පමණක් by thinking something that is negative ඍණවාදී දෙයක් සිතීමෙන් පමණක් your whole day can be ruined ඔබගේ මුළු දවසම සෞතු වෙන්න පුළුවන් නැත්නම් අයහපත් වෙන්න පුළුවන් you know you can lose your confidence you can lose you know the hope that you have just by entertaining that thought that came into your mind ඒ ඍණවාදී සිතුවිල්ල ඔබගේ සිතේ තබා ගැනීමෙන් පමණක් ඔබට ඍණවාදී නැත්නම් අයහපත් අසතුටු දවසක් මුළු දවසම ඇති වෙන්න පුළුවන්. You know learn to enjoy everything that you do in life. ඔබ කරන සියලුම දේ තුළ ප්‍රීතිමත් වෙන්න ඔබ ඉගෙන ගන්න අවශ්‍යයි. Enjoy your food. ඔබගේ කෑම ආහාර ඔබ enjoy the vehicle. Enjoy the vehicle that you have. ඔබට තියෙන වාහනේ ඔබ භුක්ති විඳින්න අවශ්‍යයි. Enjoy your family life. Enjoy your wife. Enjoy your husband. ඔබගේ භාර්යාව ඔබගේ ස්වාමි පුරුෂයා ඔබගේ පවුල් ජීවිතේ ඔබ භුක්ති විඳින්න අවශ්‍යයි. Choose to enjoy. Hallelujah. ඔබ තීරණයක් ගන්න භුක්ති විඳින්න ජීවිතේ. Enjoy your children. ඔබගේ ළමයින් ඔබ භුක්ති විඳින්න අවශ්‍යයි. Because God has given these wonderful things to us. මන්දේ සියලුම දේ අපට දීලා තියන්නේ අපගේ දෙවියන් වහන්සේ. As you make that choice, you find that God will put that joy in your spirit. Amen. ඔබ මේ තීරණය ගන්න අතර දෙවියන් වහන්සේ මේ ප්‍රීතිය ඔබගේ ආත්මයට ඇතුල් කරාවි. Enjoy God, enjoy your church. ඔබගේ සභාව දෙවියන් වහන්සේ ඔබ භුක්ති විඳින්න අවශ්‍යයි. When you come to the church, the spirit of the Lord is in this place. සභාවට ඔබ පැමිණියාම දෙවියන් වහන්සේගේ ආත්මය මේ ස්ථානයේ ක්‍රියා කරනවා. Hallelujah. Hallelujah. And the Bible says in his presence there's fullness of joy. බයිබලයේ කියනවා දෙවියන් වහන්සේගේ අභිමුඛය තුල ඒ ප්‍රීතිය තිබෙනවා කියලා. Hallelujah. Hallelujah. You know how many of you enjoyed the worship this morning? ඔබ කී දෙනෙක් নমস্কার කාලය අද උදෑසන භුක්ති විඳද? Wow, we have a wonderful worship team. අපිට අනර්ගන Now may the grace, the unmerited, the wonderful favor of God be upon you right now. E swamin wahanse Jesus Christ wahansege e puduma anugrahaya vara prasade labanta sudusu nathi api labanta sudusu nathi anugrahaya oba mata weva. And the love of the Father, that amazing love, e unwansege adhika premya pudumakara premya oba samaga weva. And the sweet Holy Spirit, the fellowship, the partnership, the communion of the Holy Spirit, may it be upon you. Shuddhatmayana wahansege mihiri sambandhatave e sahabhagitwe oba sielu denamata weva. Hallelujah.